සිංහල සහ හින්දු කියන අවුරුද්දක් උදා වෙලා ගිවිලා ගියා. ඉතින් මේ අවුරුද්ද විතරක් නෙමෙයි අමුළු අනාගතේම අවිනිශ්චිතභාවයක් නැතුව නිශ්චිතව අපේ රටේ සියලු දෙනාටම සිතුවිල්ලෙන්, වචනෙන්, ක්‍රියාවෙන් මේ හැම දෙයකින්ම සතුටු වෙන්නට පුළුවන්, සන්තෘෂ්ටියටපත් වෙන්නට පුළුවන්, සෑහීමකටපත් වෙන්නට පුළුවන් කාලවකවානුවක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ අවුරුද්දේ මේ ඉදිරි අනාගතේ අපිට විශේෂ අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙයි. ප්‍රධානම එක තමයි දේශපාලන වශයෙන් නන්නත්තර වෙච්ච රට, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂයක් කොහොමද එකමුතු කරන්නේ? ඊළඟට මේ ආණ්ඩුව කරන්නා වූ විවිධ අසම්මත ක්‍රියාවන් කොයි ආකාරයටද මැඩපවත් ගන්න පුළුවන්? ඒ වගේම රජයේ විසින් ජනතාවට විරුද්ධව ගන්න පියවර ආපස්සට ගන්නවා ගන්න කෙසේද? ඉතින් මෙන්න මේ වගේ දේශපාලන වශයෙන් බරපතල ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ ආරක්ෂාව පිළිබඳව, ඒ වගේම අනිසි විදේශ බලපෑම්, මේවා ගණනාවක් දැන් එනවා. දැන් උදාහරණයකට අගමැතිතුමා කියනවා අපි කිසිම වන්දියක් දුන්නේ නැහැ කියලා. නමුත් වන්දියක් දුන්නේ නැති වුණාට හම්බන්තොටින් අක්කර 1000ක්ම දෙන්න පොරොන්දු වෙලා වන්දියේවයි. ඉතින් දැන් ඒවා කියයි, දැන් මේ රාජපක්ෂ රජය විසින් අස්සම් කළා තිබුණ කියලා. රාජපක්ෂ රජය පැරද්දලා ගෙදර ඇරියේ ජනතාව ඒවා වැරදි දිවිච නිසා. ඒ වැරදි මේ රජයත් කරනවා නම්, සිරිසේන වික්‍රමසිංහ රජය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලොත් ගෙදරම තමයි. ගෙදරටත් එහාට යයි සමහර වෙලාවට කුණුපක්කියට තමයි බොහෝ වෙලාවට මේ අය වැටෙන්නේ කියලායි මට හිතෙන්නේ. ඉතින් ඒ වගේ මේ දේශපාලන අභියෝග ඊළඟට ආර්ථික වශයෙන් විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. දැන් රුපියල ඩොලර් එකත් එක්ක අව ඒ සමගම විශාල මුදලක් රටට යොදවන්නට වෙනවා විදේශ සමග ගනුදෙනු කිරීමේදී. ඉතින් එතෙන්දී ඒ නැවතත් ඒ බර පැටවෙන්නේ ජනතාවගේ පිටට. අපිට දැනගන්න තියෙන ආකාරයට අප්‍රේල් මාසේ 15 පවුණාට පස්සේ බදු බර ජනතාවගේ පිටට ඍජු එල්ල වෙනවා. චාල් බදු බරක් මේ ඉදිරි කාලෙදී ජනතාවගේ පිටට එල්ල වෙයි, කර පිටට පැටවෙනවා. ඒක වස්සන්න බෑ. මොකද මේ ආණ්ඩුව බංකොලොත් ආර්ථික වැඩපිළිවෙල නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නොමැත නිසා දැන් බලන්නකො අපි ඕක ගැන නිකන් කතා කරන්න බොරුවට තර්ක කරන්න ඕනේ නැහැ. ඉදිරිපත් කරපු අයවැයද දැන් තියෙන්නේ කියන්නේ 2016 වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයද වෙන කතාවක් නැහැ. අයවැය කියන්නේ ප්‍රතිපත්තියනේ. 2016 පුරාම මෙන්න මේක තමයි මුල්ලි ප්‍රතිපත්තිය කියලා 2015 නොවැම්බර් මාසෙ ඉදිරිපත් කළා. කොහොමද ඒ අයවැය? අද එක වචනයක් තියෙනවද, අකුරක් තියෙනවද? මේ මේ මේක නිසාම ඒ වගේම අපේ කෘෂිකර්මයේ පත්වලා තියෙන කනගාටුදායක ඉරණම, වැවිලි කර්මාන්තය තුළ මිනිසුන් නගන විලාපය, ඒ අඳෝනාව එන්න එන්න තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ මේකත් එක්කම සමාජයේ කඩාවැටීම, මිනිමැරුම් වේවා, මංකොල්ල වේවා, දූෂණ වේවා, හොරකම් වේවා, මේ සියල්ලම සිද්ධ වෙනවා. ඒකත් එක්කම පරිසර හානිය, මහා විනාශයක් මේ රටේ සිද්ධ වෙගෙන යනවා. ඉතින් මේවා ගැන බලය තියන අය ඇස් පියාගෙන ඉන්නවා. අහිංසක මහ ජනතාව සහ අනාගතේ අපේ රටේ ජීවත් වෙන මිනිස්සු තමයි වන්දි ගෙවන්නේ. ඒ ඔක්කොමත් එක්ක රාජපක්ෂ රජයට බැන්න කියන්න ඕනේ සියලු දේම කිව්වා, අවලාද කළා, ඒ දවස්වල ගිහිලා පොල් ගැහුවා. ඒ ඔක්කොම කරේ මොකද්ද? රාජපක්ෂ රෙජීමය හොරු කියලා. එතකොට මේ රෙජීමය සිරිසේන වික්‍රමසිංහ රෙජීමේ හොරු නෙමෙයිද? සිරිසේන වික්‍රමසිංහ රෙජීමය නෙමෙයිද මන්ත්‍රීවරුන්ට හොර රහසෙම දැන් වැටුප් පැඩි කරගන්න යන්නේ, දීමනා විතර ගන්න යන්නේ? මේ මිනිස්සු දුක් විඳිනවා, මිනිස්සු හූල්නවා, මිනිස්සු සුසුම්ලනවා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ හොර රහසෙම මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරගන්න, ඇමතිවරුන්ට ඒ ආතියන වරප්‍රසාද වැඩි කරගන්න ඕක තමයි බලන්නේ. මේ කවුද මේ? දේශපාලන හිඟන්නෝ නෙමෙයිද මේ? එහෙම වුණා දේශපාලන හිඟන්නේකින් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ අපිට යමක් දේවිය කියලා? හිඟන්නේකින් කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මේ දේශපාලන හිඟන්නන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ යමක් දේවිය කියලා. මේ ඔක්කොම මේ තාම මේ කරගෙන්නේ අර රොටිය තාච්චි දාගලා දැන් මේක කරවෙලා. මේක 2002 දාපු රොටියම තමයි පොබුදමු ශ්‍රී ලංකා රොටිය. ඒ රොටියම තමයි ඒ පැත්ත දානවා මේ පැත්ත දානවා දැන් රොටියත් කරවෙලා පැටියේ හිලැරි. ඉතින් දැන් ඕක තමයි ඉස්සෙ. ඉතින් මේ මේ රටේ දේශපාලන, ආර්ථික, සමාජ, ඒ වගේම පරිසර විනාශය නවත්තන්න මෙහෙට හැකියාවක් නැහැ. ඒක බොහොම පැහැදිලි. ඉතින් ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ඔබේ දරුවා වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් මේ රටේ අපි එක පෙළකට එන්නට ඕනේ. අලුත් දේශපාලන ගමන් මගකට මේ රට ගමන යොමු කරවීමේ විශාල අභියෝගයේ බාහිර දූර කාර්ය අපි සියලු දෙනා මත පැවරිලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිව කියන්නට ඕනේ, හොරුත් එක්ක නම් මේ ගමන යන්න බෑ. අපි දකිනවා ඒ පැත්තේ තොරු, මේ පැත්තේ තොරු, හැම පැත්තේම හොරු. මම වගකීමකින් කියන්නේ, අපි සංවිධායක වරුන් ගැටීමට ගියාම නන්දරාපු උසාවි ගිය ඒ පතුරු ගහපු ගිකාවල මේ මෙන්න වාඩි වෙලා ඉන්නවා අපේ ගොඩේම. මේ මේක නම් තත්ත්වය කිසි දවසක හිතන්න එපා යහපාලනේ කියන දේ සත්‍යක් වේවි කිය මිත්‍යාවක් යහපාලනේ මිත්‍යාවක් ඒ නිසා අපි පැහැදිලිව කියනවා අනාගතයේ අලුත් බලන පෙළ ගැස්මකට එන්න ඕනේ හැබැයි හොරුත් එක්ක නෙමෙයි බොරුකාරයොත් එක්ක නෙමෙයි අන්න ඒ සඳහා අපි අද අදම සූදානම් වෙමු මේ ලැබපු අවස්ථාව පැහැර හරින් නැතුව අපි සියලු දෙනාම එක ගමන් මගකට යොමු වෙමු ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අපේ දරුවෝ වෙනුවෙන් අද අපේ පළාත්වල මිනිස්සු කොයිතරම් උගුල්නවද කොයිතරම් සුසුම්නවද වෙනදට දවස් ගාණක් තිස්සේ මේ ටවුන් වල මිනිස්සු ජනතාව පිරිලා අද මේ සැරේ කොහමද උනේ 12 වෙනිදා තමයි ඔන්න සෙනග ටිකක් අපේ ටවුන් වල දැක්කේ ඉතින් මේ හේතුව මොකද්ද මේ මිනිස්සුන්ගේ ආර්ථිකය දුවන්නේ තේ සහ රබර් වල තේ වලට මිල නැහැ රබර් වලට මිල නැහැ රබර් කිරි කපන්නේ නැහැ කැපුවත් දෙන්න තැනක් නැහැ මේ ආදී වශයෙන් බරපතල ප්‍රශ්න ගානකට ගිහිල්ලා තියෙනවා නමුත් ඒ අංශ බහරයි ඒ අංශ බහර ඇමතිවරු අගමැතිවරයා නිහඬයි මේවා ගැන ඉතින් මේ එක පැත්තක් එතකොට වී ගෝවියා ඒ වගේම ත්‍රි ගෝවියා මේ ආදී වශයෙන් බොරු පොරොන්දු මත යැපෙන ආශුවක් වෙලා තියෙනවා මේ තාමත් කියන්නේ අර බොරු පොරොන්දු ඒ බොරු පොරොන්දු වල වහගන්න මොකද්ද කියන්නේ රාජපක්ෂ පවුල ඒකාබද්ධ විපක්ෂේ මේක තමයි අපේ රටට වැළඳීලා තියෙන පිළිකාව කියලා රටට ප්‍රදර්ශනය කරනවා. ඉතින් මිනිස්සු පිළිගන්නවද නැහැ. පෞගිය 17 වෙනිදා මොකද්ද උනේ? මාර්තු 17 වෙනිදා ජනගංග ගැලුවේ කොහෙටද? ඒව තේරුම්. මේ දේශපාලන යථාර්ථය. මේව තමයි මිනුම් දඬු. මෙහෙම නැතුව ස්පාණේ කරන්න බෑ. ඔය මේ උස උස කණුවල ඉඳගෙන දවල් දීන දැක දැක කියන්න පුළුවන් මෙහෙම රට හදන්න ඕනේ. මේවයි රට හැදෙන්න ඕනේ. මේ විදියටයි යන්න ඕනේ. අර රට මෙහෙමයි කරේ. මේ රට මෙහෙමයි කළේ කියලා. හැබැයි අපි නැසින්නේ නැහැ ජනතාවට සුබයි කියන අලුත් අවුරුද්දක් මේ වැඩ පිළිවෙල තුල. ඒ හින්දා ඇත්තටම කනගාටුවෙන් කියන්නට